ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, ඉතින් අද මේ නිවසේහි අතුල මහත්මාගේ අනෝමනෝනගේ නිවසේහි ඊටම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරලා නිමාටපත් එක් අවස්ථාව. මේ අවස්ථාව තමයි පින්කමේ වැදගත්ම අවස්ථාව. ඉතින් ඔබ දින ගණනක් වෙහෙස මහන්සි වෙලා බොහොම කැප වෙලා සිදු කළා වූ පින්කමෙහි ආනිසංස දැනගෙන ඒ පින්කමේ ආනිසංස තවදුරටත් වැඩි කරගන්න අවස්ථාව. ඉතින් අපේ සැදැහැවත් බෞද්ධයන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නිවසකට වැඩමවීම සලකන්නේ ආශිර්වාදයක් විදියට. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ 13 වහන්සේලා තැන්පත් කරඬුව තමගේ නිවසට වැඩමවීම සලකන්නේ ආශිර්වාදයක් විදියට. ඒක පින්නතුනේ අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඉඳන්ම පින්නතුන් අහලා ඇති අනාථපිණ්ඩික සිටුතුමා ගැන, ඒ වගේම විසාකාව ගැන, බන්දුල මල්ලිකාව ගැන. මේ අය ඉතාම කාර්යබහුල ජීවිත ගත කරපු අය. ඔබ ඇතැමිට අහලා ඇති අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ මහා ව්‍යාපාරිකයෙක්. ඔහුට ඒ කාලේ නැව් හිටන් තිබුණා කියලා කියනවා. ඒ තරම් ලොකු ව්‍යාපාරිකයෙක්. ඒ වගේම විසාකාව කියලා කියන්නේ කාන්තාවක් වුණත් ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරපු කෙනෙක්. දැන් අනෝමනෝනත් නිතර කටයුතු කරන කෙනෙක් නේ, වැඩපළම් ගාත කරන කෙනෙක්. ඉතින් ඇත්තම විසාකාව ගත්තා, විසාකාව ගැන සඳහන් වෙනවා ඇය විවාහ ජීවිතයේ යුග ජීවිතයේ යනකොට එළදෙනුන් දායාදේ විදියට එළදෙනුන් 1000ක් දුන්නාය කියලා. සමහර තැන්වල සඳහන් වෙනවා එළදෙනුන් ලක්ෂයක් දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ කාලේ ඉන්දියාවේ කාන්තාවකට දීපු ලොකුම දායාදේ තමයි කිරි එළදෙනුන් කියන එක. ඉතින් ඒ විතරක් නෙවෙයි, විසාකාවට දරුවන් 20 දෙනෙක් හිටියා කියලා සඳහන් වෙනවා. මොනබුරු මිනිබිරියෝ 100කට අධික සංඛ්‍යාවක් හිටියා කියලා කියනවා. ඒ තරම් කාර්යබහුල ජීවිත ගත කරපු අයත් පින්නතුනි තමන්ගේ නිවසේහි නිතර ස්වාමීන් වහන්සේලා වැඩමවීම බලාපොරොත්තු වෙමින් ඉඳලා තියෙනවා. ඒ දෙන්නාගෙනම සඳහන් වෙනවා පඤ්ඤත්තානේ වාසනානි කියලා. නිතරම නිවසේ ආසන පනවල තිබිලා තියෙනවා. ආසන කියන්නේ නිකන් පුටු විතරක් නෙවෙයි, ඇතිරිය දාල විතරක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ කියන්නේ කොහොම වෙලාවක වැඩියොත් උදෑසන වරුවකනම් දානේ, හවස් වරුවකනම් ගිලම්පස, ඒ වගේ ඊටාම සෝදානමින් ඉඳලා තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩමවීම. බන්දුල මල්ලිකාව කියන්නේ නෙවුළු දරුවන් 32 දෙනෙක් හිටිය කාන්තාවක්. ඒ වගේම තමන්ගේ ස්වාමිය බන්දුල සේන අධිපතියා. ඒ තරම් කාර්යබහුල දරුවන්ගේ කවිවේකීව කාලයක් ගත කරපු බන්දුල මල්ලිකාවත් නිතරම තමන්ගේ නිවසේ දන් දීපු ආකාරය සඳහන් වෙනවා. ඒකට හේතුව තමයි ධර්මය අහපු අයට, ශ්‍රද්ධාවන්ත අයට, දස්සන කාමෝ සීලවතන් කියපු විදියට ස්වාමීන් වහන්සේලා නිතර දකින්න ලැබීම තමයි ඒගොල්ලන්ගේ ලොකුම සතුට. ඇයි ඒකට හේතුව? ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දැකීමත් වෙනතුනි අපේ ඇස් දෙකට ලොකු ප්‍රියතාවයක් ඇතිවන දෙයක්. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි. තමන්ගේ අම්මා තාත්තගෙන් වෙන් වෙලා මුළු ජීවිතේම මේ ශාසනය වෙනුවෙන් කැප කළා. ස්වාමීන් වහන්සේ කෙනෙක් ගන්න හැම හුස්ම පොදක් පාසාම තමන්ගේ ශක්තිය දරන්නේ මේ ශාසනය ජීවත් කරවන්න. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න. ඉතින් එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන් දැකීම, තමන්ගේ නිවසට වැඩමවීම, ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුට දාහනය පූජා කිරීම සදහවත් පින්තුන් සරකන්නේ ආශිර්වාදයක් විදියට. ඉතින් අනෝම නෝනක් නිතරම ස්වාමීන් වහන්සේලා ගැන සොයා බලනවා. එක පන්සලක නෙමෙයි, පන්සල හුඟක ස්වාමීන් වහන්සේලාට නිතර දානේ පූජා කරනවා. ඉතින් ඒක සමහරට ලොකු භාග්යයක්. ඒතරක් නෙමෙයි, ඔබතුමිය කරන රැකියාවම නිතර පින් වැඩෙන එකක්. ඉතින් දානේ වෙනකොට තමන් රැකියාවක් විදියට කරනව නෙවෙයි, බොහෝ විට ඒක සේවයක් විදියට, පින්කමක් විදියට නිතර කරන කෙනෙක්. ඉතින් දානේ වෙනකොට අපිට මෛත්‍රිය වඩමින් දානේ වෙන පුළුවන්. මේ දානය මේ කෑම අනුගම අනුභව කරන අය සුවපත් වේවා, නිරෝගී වේවා කියලා ඒ කෑම වෙන හැම මොහොතකම අපට හිතන්න පුළුවන්. ඒ හැම මොහොතකම මහා පිනක් තමන්ට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන් නිතරම නිවසේ දානේ පූජා ආහාර පාන සකස් කරන අතරේදී තමන්ට පුළුවන් මේ පින තුන් දැනටමත් අපි හිතන්නේ කරනවා. බුදුහාමුදුරු වෙනුවෙන් බුද්ධ පූජා පවත්වනවා නම් බුදුහාමුදුරන්ගේ ගුණ සිහිපත් කිරීම. ඒ වගේම නිතරම ස්වාමීන් වහන්සේලා සිහිපත් කරගෙන පන්සල් ගානකට මේ පින්තුන් නොගියත් ඒ දානීය පිටත් කරනවා. ඉතින් ඒ හැම මොහොතකම අපට පින්කම් කරගන්න තියෙන අවස්ථාව. පින්තුනි, අපි මේ ලස්සන ජීවිතයක් ලැබුවේ, රූප සම්පත්තිය ලැබුවේ, මේ මනුස්සාත්ම භාවයක් ලැබුවේ සසරත් මේ වගේ අපි පින් කරලා. ඒ නිසා මේ පින් කරපු අය හැටියට අපි මේ ජීවිත ගත කරන අතරේදී අපේ ජීවිතෙන් ගන්න ලොකුම ප්‍රතිඵලය තමයි, අපි මහන්සියෙන් උපයන ධනයෙන් ගන්න ලොකුම ප්‍රතිඵලය තමයි, අපේ නිවසේ මේ වගේ දාන ආදී පින් දහම් කිරීම, ස්වාමින් වහන්සේල වෙනුවෙන් අපේ දෑතින් දානේ පූජා කිරීම, ඒ වගේම අපි ළඟම ඥාතින් ඒක රාශී කරගෙන මේ වගේ දාන ආදී පින් දහම් කිරීම තමයි පින්තුණි අපේ ජීවිතෙන් ගන්න අපේ ලොකෝම ප්‍රයෝජනය. ඉතින් මේ වගේ දේවල් අපි නිතර කරනකොට අපේ හිතේ සතුට දිනු වෙනවා. නිතර තමන් මානසික සතුටෙන් ඉන්නේ. තමන් කරන හොඳ දේවල් ගැන නිතර තමන් හිතනවා. මේක තමන්ගේ සතුට දිනු වෙන හේතුවක්. ඒ විතරක් නෙවෙයි පින්තුණි, මේ සියලුම පින්කම් කිරීමෙන් අපි ලබන දේ ඊළඟට අපි ඊළඟ පියවරට යන්නට ඕන. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඊළඟ අනිත් පියවරත් ඉදිරියට අපි යන්නට ඕන. උදාහරණයක් ගත්තොත් අපි එක රටක ඉඳලා වෙනත් රටකට අපි යනවා නම් ඒ රටකට යන්න නම් අපි ගුවන් යානයේ ෆ්ලයිට් එක අපේ ගෙදරට එන්නේ නැහැ. අපි යන්න ඕනේ එයාපෝට් එකට. අන්න එයාපෝට් එකට යනකම් අපට වාහනයක් අවශ්‍යයි. කුමන හෝ දෙයක් උපයෝගී කරගෙන අපි ගුවන් තොටුපළට යන්නට ඕන. එතකොට පින්නතුනි අපි මේ කරන පින්කම් අපි ඥාතීන්ට දෙමෝපියන්ට සලකන එක, ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන එක, ධර්ම ශ්‍රවණය කරන එක, මේ සියලුම දේවල් හරියට අපි අර ගුවන් ගමනක් යන්න එයාපෝට් එකට යනවා වගේ. හැබැයි අපේ ගමන තාම සම්පූර්ණුනේ නැහැ. බුද්ධ ශාසනය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි දානමය පින්කම් කළා, සිල් රැකලා, ඊළඟට ධර්ම ශ්‍රවණය කළා, මේ සියලුම දේවල් වලින් අපි ලබා ගන්න ශක්තිය, නිරෝගී භාවය, දිගාසිරේ, කල්යාණ මිත්‍රාශ්‍රය, මේ සියල්ලක්ම ලබා ගැනීම හරියට අපි ගුවන් තොටුපළට යනවා වගේ. හැබැයි ගුවන් තොටුපළ ඉඳලා අපි ෆ්ලයිට් එකට නගින්න ඕන. ඒ ෆ්ලයිට් එක ගුවන් ගත වෙන්න ඕන. අන්නේ ගුවන් ගත වීම වගේ තමයි පින්නොතුනි භාවනා කරන අවස්ථාව. අපි මෛත්‍රිය වඩනවා නම්, සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා නම්, බුදුහාඳුරන්ගේ අරහං ආදී බුදුමන සිහිපත් කරනවා නම්, ඒ වගේම ආනාපාන සති භාවනා වඩනවා නම්, මෙන්න මේ අවස්ථාව පින්නොතුනි අපි අර පොළවෙන් ඉහළට නැග්ගා වගේ. ඒ කියන්නේ අපේ මේ ශරීරයේ තියෙන බර අපි බිමින් තියලා, අපේ තියෙන කායික වේදනා, ලෙඩ දුක්, මහලු භාවයන් ආදී මේ සියල්ලක්ම අපි බැහැර කරලා අපේ මනසේ ඉහළම සතුට ගන්න අවස්ථාව තමයි ගුවන්ගත වීම වගේ තමයි මොකද්ද භාවනා කරන අවස්ථාව, සමත භාවනා කරන අවස්ථාව. එහෙම නැතුව පින්නොතුනි අපි මේ ලෝකයේ කොච්චර සාර්ථක වුණත්, අපේ දරුවෝ කොච්චර ඉගෙනගෙන ඉහළ විශ්වවිද්‍යාලවල ගියත්, දරුවෝ ලෝක ඉහළම රැකියාවල් ගත්තත් විතරක් නෙවෙයි දරුවෝ රටක ජනාධිපති කෙනෙක් වුණත් අපි අර ගුවන් තොටුපළට ගියා විතරයි. එතනින් එහාට අපි ගුවන් ගත වුණා වෙන්නේ නැහැ. අපි ගුවන් ගත වුණා වෙන්නේ එතන ඉඳලා අපේ සමත කමටහනක් වඩන්නට ඕන. ඒ ගුවන් ගත වෙලා අපි ගුවනේම ඉන්න විතරක් නෙවෙයි, කවදා හරි දවසක අපි ලෑන්ඩ් කරන්න ඕන. ඒ අදාළකන්ට බහින්න ඕන. ඒ බහින අවස්ථාව මොකද්ද? ඒ බහින අවස්ථාව තමයි විදර්ශනා භාවනාව අනිත්‍ය මෙනෙහි කිරීම. හැම මොහොතකම අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා මෙන්න මේ ආයතන හය හැම මොහොතකම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ හැම මොහොතකම සිද්ධ වෙන්නේ පංච උපාදාන ස්කන්ධයක් හටගෙන නිරුද්ධ වීම. මෙන්න මේ අනිත්‍යතාවය අපි නුවණින් දකින්නට ඕන. අන්නේ දැකීම තමයි මේ ගමනේ ගමනාන්තය. ඒ නිසා අපි මේ පින් දහම් කරමින් ගුවන් තොටුපළ කරා අපි යෑම තමයි මේ කරන හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන දේ. නමුත් ඒක අවසානය නෙවෙයි. අන්න ඒ ගමන ගුවන් තොටුපළට ගිහිල්ලා පුලුවන් තරම් දුරට ටිකෙන් ටික හරේ තමන්ගේ සිත සම්මා සතිය නැත්නම් සමතිය අපි ටිකෙන් ටික දිනු කරන්නට ඕන. දවසට විනාඩියක් හරි ටිකෙන් ටික දිනු කරමින් මෙන්න මේ හිත අපේ ඉහළ තලයකට ගන්නට ඕන. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනයකින් අපි ලබන ඉහළම දේ තමයි පින්නතුනේ අපි අනිත්‍යතාව මෙනෙහි කරන්නට ඕන. සමහර අය හිතන්නේ යම් කිසි දෙයක් විචිත්‍ර විදියට සඳහන් කරනවා නම්, ඇතැම් විට hina යන කතාවක් කියනවා නම් ඒකේ බුදුදහම කියලා. පින්නතුනේ ලෝකේ විවිධ විෂයන් ගැන ඔබට ඕනතරම් දේශන YouTube එකට ගියාම ඔබට බලන්න පුළුවන්. නමුත් බුදුදහම කියන්නේ ඒ කිසිම තැනකින් සඳහන් නොවන සුවිශේෂී දෙයක් බුදුදහම තුළ සඳහන් වෙනවා. අන්න ඒ දේ ලබා ගන්න තමයි අපි මේ මනුස්ස ආත්ම භාවය ලබා ගත්තේ. මේ පහසුකම් ටික ඔක්කොම ලබා ගත්තේ අන්නේ ඉලක්කය කරා පියන්න. ඉතින් අන්න ඒ ගමන සාර්ථකුනොත් තමයි හැබෑ ලෙසම අපි ගත්ත මේ දේවල් වල ප්‍රතිඵලය. ඇයි අපි එහෙම කරන්න ඕන? මේ තියෙන සම්පත් වෙනුවෙන් අපි හැමදාම අපට ඇති නෑ. මේ දරුවෝ දෙන්න අද ඔබේ දරුවන් දෙන්නනේ. නමුත් කාලයකදී ඔබෙන් මේ දරුවෝ දෙන අයින් වෙලා යනවා. විවාහ වෙලා ඔබෙන් ඈත් වෙලා යනවා. ඒ වගේම මේ ගෙදර හැමදාම ඔබට නැහැ. මේ ගෙදරින් කවදා හරි සමු ගන්න වෙනවා. ඒ වගේම අපට කියලා තියෙන මේ ශරීරයත් අපට හැමදාමයි දෙන්නේ නැහැ. ඒක ඇසි පිය ගන්න මොහොතින් මේ ශරීරයත් අපට අහිමි වෙනවා. මෙන්න මේ ජීවිත අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න තියෙන්නේ අපි සාමාන්‍ය කරන දානමය පින්කමකින් විතරක් නෙවෙයි. මෙන්න මේ බුදුදහමේ සඳහන් සමත විදර්ශනා දෙකෙන් තමයි මෙන්න මේ ජීවිත අභියෝග වලට සැබෑ ලෙසම සාර්ථකව මුහුණ දෙන ක්‍රමය. ඉතින් මෙත් සියල්ලක්ම ජයගත්තොත් තමයි අපේ නියම සාර්ථකත්වය රැඳෙන්නේ. ඔබ අද මේ පූජා කළේ දානය, තමන්ගේ අතින්ම සකස් කරපු දානය ස්වාමින් වහන්සේලාට පූජා කළා. ඉතින් ඒ ගැන හුඟා සතුටු වෙන්න මේ ස්වාමින් වහන්සේලා හරහා ඔබ දකින්න ඕන බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සැරියොත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, මහාකාශ්‍යප හාමුදුරුවෝ, අන්න ඒ ස්වාමින් වහන්සේලාය මගේ නිවසේ වැඩියේ. මේ ධාතුන් වහන්සේ කෙලේ වැඩියේ ජීවමාන බුදුරජාණන් වහන්සේමය මේ මගේ අතිම දානයේ පූජා කළේ සැරියොත් හාමුදුරුවන්ට, මහාකාශ්‍යප හාමුදුරුවන්ට ආදී ස්වාමින් වහන්සේලාට කියලා නිතර හිතන්නට ඕන. ඒ ස්වාමින් වහන්සේලා පින්තුනි ලෝකයා කෙරේ පුදුම විදි අනුකම්පාවකින් කටයුතු කළේ. පින්තුන් අහලා ඇති මහාකාශ්‍යප හාමුදුරුව ගැන. මහාකාශ්‍යප හාමුදුරුවන් කියන්නේ දුප්පතුන්ගේ මුනිවරයා කියලා කියන්නේ. ඇයි මහාකාශ්‍යප හාමුදුරුව හැමදාම උදෑසන බලනෝ මං අද කොයි පැත්තටද පිණ්ඩපාත යන්නේ කියලා. බලල ඉතාම දුප්පත් ඇතැමිට මරණාසන්න වෙච්ච කෙනෙක්ගේ ගෙදරකට තමයි මහාකාශ්‍යප හාමුදුරුව පිණ්ඩපාත වැඩි. ඇතැමිට අවසානට බෙදෙන එක බත් හැඳ නිසායි බොහෝ දෙනෙක් සුගතිගාමි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මට්ට කුණ්ඩලී හමු වෙන්න ගියා. මට්ටකුණ්ඩලගේ අවසාන මොහොතේ බුදුහාඳුරන්ගේ ඉන්න පැත්තට හැරෙන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. බුදුහාඳුරහුට පේන බිත්තියට බුදුරැස් විහිදෙව්වා. අන්නේ බුදුරැස් දිහා බලලා ඒ මට්ටකුණ්ඩලී සුගතිගාමි වුණා. ඉතින් බුදුහාඳුරොත් ඒ වගේම ස්වාමින් වහන්සේලාත් නිතරම කටයුතු කරලා තියෙන පිනතුනේ ලෝකයට යහපත වෙන්න. මේ ජීවිතයේ සාර්ථක වෙන විතරක් නෙවෙයි අපි මේ සසර ගමනක් යන අය. ඉතින් මේ ආත්ම භාවය අපි කොච්චර ලස්සනට හිටියත් වැඩන්නේ මරණයෙන් පස්සේ අපි යන්නේ මේන් පල්ලෙහාට නම්. ඒ නිසා මේ ජීවිතය අපි ලස්සනට ගත කරන වගේම මරණයෙන් පස්සේ මීට වඩා ඉහළ තැනකට යන්නට මේ ගෙදර ඉඳගෙනම අපි අත්විවරම දාන්නට ඕන. අද අපි පරිහරණය කරන මේ ලස්සන ශරීරය පරිහරණය කරන කාලයේදී අපේ විඥානය මේ සිතින් අයින් වෙන දවසේදී මීට වඩා හොඳ පහසුකම් තියෙන මීට වඩා සුඛෝභෝගී වාහනයක් නැත්තම් සුඛෝභෝගී ශරීරයක් ලබා ගන්න තමන් දැනටම මේ ශරීරය අත්හරින්න කලින්ම පුලුවන් තරම් දුරට තමන් පදනම දා ගන්න ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපේ ජීවිතෙන් ජයග්‍රහණය කළා වෙන්නේ. ඒ නිසා අතුල මහත්මාට අනුමනෝනට මේ සහභාගී වෙච්ච පින්තුන් හැමදෙනාටම සතුට වෙන්න පුළුවන්. අද තමන්ගේම දෑතින් තමන්ගේම නිවසේ තමන්ගේම හාමුදුරන්ට දාන වේලක් පූජා කළා කියලා බොහොමත්ම සතුටට පත්වන්න. ඉතින් ඉතාම ප්‍රණීත ආකාරයට දානේ සූදානම් කළ තිබුණා. ඉතින් අනුමනෝනා බොහෝ දෙනෙකුට තමන්ගේ දෑතින් මං හිතන්නේ මාසයකට 100 ගානකට දාන වේනවනේ. ඉතින් ඒ බොහෝ දෙනෙකුගේ කුස පුරවන්න ඉතින් කටයුතු කරනවා. ඒක මහා පින්කමක්. ඉතින් ඒ ගැන නිතර ඔබ සතුටු වෙන්න. ඔබේ දරුවන්ට කෑම වෙනවා කියන හැඟීමෙන් ඒ කෑම ටික සකස් කරන්න. ඒක හැම වෙලාවෙම තමන්ගේ පින දිනු වෙන හේතුව. ඒකෙන් තමන්ට නිරෝගී භාවය ලැබෙනවා. දිගාසිර සම්පත් ලැබෙනවා. තමන්ගේ දරුවෝ දෙන්නත් උඟාක් සාර්ථක වෙනවා. එහෙම කටයුතු කරනකොට. ඉතින් ඔබ දෙපළටම අපි ආශිර්වාද කරනවා. ඉතින් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා හත් නමක් වැඩ සිටින මේ වස් කාලය තුල ඉතින් ඔබ මහා පින්කමක් මේ සිදු කළේ. ඉතින් මාසිකව පන්සල් කිහිපයකට ඔබ දානේ පූජා කරන අතරේදී මේ විශේෂ දානමය පින්කමක් විදියට අද දින තමගේ නිවස පුරාම ගරුතර ස්වාමින් වහන්සේලා වැඩමවලා තමන්ගේ දෑතින්ම ඉතාම ශ්‍රද්ධාවෙන් දානේ පූජා කළා. ඉතින් ඒ ගැන ඔබ හුඟා තව තවත් සතුටටපත් වන්න මේ සිදු කළා වූ පින්කම ඊළඟ දවසේ තමන්ගේ නිවසට දානයට ස්වාමින් වහන්සේලා වඩිනකම්ම හැමදාම මේ පින්කම ගැන හිතන්න. හැමදාම සතුටු වෙන්න. එතකොට තවත් පින්කම ආනිසංස වැඩි වෙනවා. ඉතින් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් තමන් නමින් මියගිය ආදරණීය පියතුමා ඇතුළු යම් තාක් ඥාති මිත්‍ර ආදීන් පින් අපේක්ෂාවකින් සිටින්නම්. ඉතින් මේ පින්කමට සහභාගී වෙච්ච ප්‍රින්ස් ඉනෝනා, අබේසේකර මහත්මිය, ඒ වගේම මයිකල් මහත්මයා, පුෂ්ප නෝන ඇතුළු ඔබ හැම දෙනාගේම නමින් මියගිය දෙමෝපියන් ආදී යම් කිසි ඥාති පිරිසක් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ හැම දෙනාම මේ පින ඔවුන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව පින්තුන් සිදු කරන සියලු දහම කටයුතු දිනෙන් දින සඵල වන්නට එවාගේම තමන්ගේ ආදරණීය දරු දෙපළගේ අනාගතයට ආශිර්වාද පිණිසත් දෙවියන්ගේ සියලු ආශිර්වාදයේ සලසා දෙමින් දෙවියොත් මේ පින අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා එත්තාවතාශයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පතං දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාශයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පතං දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා හොඳයි පින්නතුනි හුඟක් සතුටට පත්වන්න අද දින තමන් බලාපොරොත්තු වන දානමේ පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරව සිදු කර ගන්න ලැබුණා කියලා ඉතින් ඔබ ජීවිතේ වෙහෙස මාන්සි වෙලා ධනය හරි හම්බ කරලා දැහැමිව ඒ ධනයෙන් ගන්න ප්‍රයෝජන තමයි මේ හැටියට පින්කම් කිරීම. ඒ වගේම ඔබ මේ ලස්සන ගයක් හදලා ඒ ගෙදරින් ගන්න ප්‍රයෝජන තමයි අපි සරණ ගිය මුළු තුන් ලෝකයක් පූජනීයත්වයට ලක් වෙච්ච බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා කරවැත්වීම. ලෝකයාගේ සම්මානයට පාත්‍ර වෙච්ච සංඝරත්නය අපේ නිවසට වඩමවාගෙන උන්වහන්සේ වෙනුවෙන් දානය පූජා කිරීම තමයි අපි මේ සම්පත් වලින් ගන්න ප්‍රයෝජනය. ඉතින් ඒ කටයුතු තමන් අද දින හොඳින් සිදු කළා කියලා නැවත නැවතත් තේ සතුට ප්‍රසාදය දිනු කරගන්න රැස් කරගත් මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් පින්තුන හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් පරලෝ ජීවිතයේ සුගතිගාමීත්වයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධා පචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.